පිණ්ඩපාතේ යන ගමන් රාත් වෙලා තිනවා. සැතපීලා කල්පනා කරන ගමන් රාත් වෙලා තිනවා. වළඳන ගමන් රාත් වෙලා තිනවා. රෙදි කෑලි වලින් පිරිසිදු කරන ගමන් රාත් වෙලා තිනවා. බනහාගෙන මෙමෙ වාඩි වෙලා ඉන්න ගමන් රාත් වෙලා තිනවා. දැන් උපාසක මාත්‍යන් එක ඉරියව්වක් තිනවද? රාත් වෙන ඉරියව්වක් නැහැ. අවබෝධයට පත් වෙච්ච ගමන් රාත්. ඒ අවබෝධයට පත් කරන්ඩ 100යි විදර්ශනාවයි ඕනේ. 100යි විදර්ශනාවයි ඕනේ. ඒ දෙක තමයි අපිට වඩන්න තියෙන්නේ. විදර්ශනාව කියන්නේ 100මයි. 100 කියන්නේ විදර්ශනාවමයි. 100ෙන් ඉන්නවා කියන්නේ ආ විදහා දකින්නවා කියන එක. විදහා දකින්න බෑ 100 නැතුව. ඒ දෙකම එකමයි. ඉතින් ඒක විතරයි අපිට වඩන්න තියෙන වෙන මොකවත් නෑ. 84 දාම තියෙන 100 පවත්තන්න කියන එක. හැම දෙයතුලින් බුදුහාමුදුර කියන්නේ 100 පවන්. 100ෙන් තමයි මේක මේ ගොඩ යන්න තියෙන වෙන මොකවත් ක්‍රමයක් නෑ. දැන් බලන්න උපාසක මාත්‍යා ආස්වාස කළා. ප්‍රාස්වාස කළා. ආස්වාස කළේත් මම නෙමෙයිනේ. දැන් උපාසක මාත්‍ය රාදවල් දෙකේම උස්ම ගන්නවා. ගුඩාදට උපාසක මාත්‍ය දන්නේ නැන්නේ උස්ම ගන්නේ කතන්දරේ. උස්ම ගන්නේනවා තමයි. හැබැයි මොනාර වැඩක ඉන්නකොට දන්නේ නැහැ. හැබැයි ඉබේ ඒක වෙනවා. ඒකට ආස්වාස කරපු දෙය දන්නේ නැහැ. ප්‍රාස්වාස කරපු දෙය දන්නේ නැහැ. එතකොට එයා ගන්නවා. ගත දෙය තියා ගන්නවානේ. එතකොට දැන් උපාසක මාත්‍ය මට දානයක් වෙනවා. දැන් මම ගන්නවා. ගත්තත් මොකද කරන්න ඕනේ? නැවත ඉපදුනොත් මම ඒක නැවත දෙන්න ඕනේ. දුන්නම උපාසක මාත්‍ය ඒක ගන්නවා. ගත්තම නැවත උපාසක මාත්‍ය මට දෙන්න ඕනේ. එහෙනම් මේ ලෝකේ හැම දාම තියෙන්නේ ගනුදෙනුවක්. කකුල උස්සුවා. ඔසවමි. ඉස්සුවාම දැන් එයාට ඕම ඉන්න පුළුවන් ද අවුරුද්ද? ගෙනියන්න. එතකොට දැන් ගත්තනේ කකුල. කොහෙද ගත්තේ? උඩට ගත්තා. ගත්තනම් දෙන්න ඕනේ. ආයි ඒක තිබ්බා. දුන්නනේ. දුන්න නිසා ගන්න ඕනේ. ආයි ගත්තා. මේක කරනකොට යාට තේරෙනවා නිකන් ඇවිදිනකොට මේ ප්‍රශ්නේ තිබුණේ නැහැ. හැබැයි මම මේ සක්මන කියලා එකක් ගත්තනේ. ඔසවනවායි කියලා එකක් ගත්ත නිසා ගත්තොත් ඒක තියාගෙන ඉන්න බෑ දෙන්න ඕනේ. ගනුදෙනුවක් මේ ලෝකෙද. ඒතර ගත්තොත් දෙන්න ඕනේ, දුන්නොත් ගන්න ඕනේ. එහෙනම් මම යම්කිසි කෙනෙක්ගෙන් යමක් ගත්තා, රාගයේ ගත්තා, රාගයේ දෙන්න ඕනේ. එතකොට එක මේ සිටු කුමාරිකාවක් රාත්‍රණින් වහන්සේ නමකට බහිනවා ගණිකාව කියලා. වේසිය කියලා වචනයකින් බහිනවා. ඒක පෙර භවයේ සිදුවෙච්ච එකක්. තථාගත ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රසිද්ධ ගණිකාවක් එයා. ඒක තමයි මේක ලොකු ප්‍රශ්නයක් නේ. මෙච්චර හොඳට සප සම්පත් තියෙන, මෙච්චර වත්කම් තියෙන, මෙයා මෙච්චර මේ විදිහට අසත්පුරුෂයෙකුනේ කොහොමද කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කතන්දරේ මොකද්ද කියලා අහනකොට නාන්සි පරචිත්තයෙන් බල්ලා කියනවා මේ මහණෙනි මෙයා ඒ කාලේ ගොඩාක් සිල්වත් කෙනෙක්. හොඳට ධන ධාන්‍ය සම්පත් තියෙන සිටු කුමාරිකාවක්. තන රා තෙරණිය කෙනෙක් පින්ඩ පාතේනකොට ඒ තෙරණියට මෙයා බැනලා තිනවා. ගණිකාව කියලා බැනලා තිනවා. හැබැයි මෙයා ගොඩාක් පින්දාම් කරලා තිනවා. ගොඩාක් දානමාන දීලා තිනවා. ඒ නිසා මෙයාට මේ භවයේ සම්පත් අම්බ වුණා. අම්බ වුණාට වැඩක් නෑ. අර වචන නිසා මෙයා ගණිකාව. ගොඩාක් සප සම්පත් තිනවා. කුදු වෙලා යනවා. කුද්දුත්තර. කුදු වෙලා. භාග්‍යතුන්සේ මෙයාට මොකද වෙලා තිනේ? එතකොටත් කියනවා මෙයාත් ඒ කාලේ ගොඩාක් සප සම්පත් තිබුණා. ගොඩාක් ධන ධාන්‍ය දීලා තිනවා. පසේබුදු මහරහතන් වහන්සේලාට දානේ පූජා කරපු ශ්‍රේෂ්ඨ මෑණි කෙනෙක් මෙයා. හැබැයි දානේ හරගෙන ගියාට පස්සේ පසේබුදු මහරහතන් වහන්සේ මේම තමයි ඉන්නේ කියලා ඇද කරලා ඒ කුදු විදියට ක්ලියක් අරගෙන ඇවිදලා අර පොඩි මොනබුරාල මොනබිරිල්ලත් එක්ක සෙල්ලම් කරනවා යා. ඒක ඇද කරලා පෙන්නනවා. එහෙම ඒ ආර්ය ශ්‍රාවකයන්ට කරපු නිඳාව නිසා මෙදාට කුදු වෙලා. හැබැයි අර උන්වහන්සේලා දීපු දානේ නිසා ගොඩාක් සපවත් විදියට ධන ධාන්‍ය හම්බෙලා. එහෙනම් මේ ලෝකේ ගත්ත දේවල් දෙන්න ඕනේ, දුන්න දේවල් ගන්න ඕනේ. මේ ගනුදෙනු එයා තේරුම් ගන්නවා. එහෙනම් සක්මන් භාවනාවෙත් කරන්නේ අරකමයි. දැන් ආස්වාසයෙන් ගත්තා, ප්‍රාස්වාසයෙන් දුන්නා. මේක එසෙව්වා කියන්නේ ගත්තා, ගත්තොත් දෙන්න ඕනේ. එතකොට මේ ගනුදෙනුව කියන මේ ධර්මතාවයේ මේ සෑම සංඥා සංස්කාරයක් තුළම පවතින එකක්. දැන් මං උපාසක මාත්‍යර මෛත්‍රී භාවනාව වඩනවා. සුවපත් වෙලා, නිදුක් වෙලා, නිරෝගී වෙන්න ඕනේ කියලා උපාසක මාත්‍යර මම මෛත්‍රී කරනවා. දැන් ඒක මම උපාසක මාත්‍යර දෙනවනේ. දැන් මට මොනවද ලැබෙන්නේ? සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය. ඇයි මම ලෙඩ වෙලා, මම මේ සම්සුන් නැති වෙලා, මම ගොඩාක් මේ අසංවර වෙලා, මම මේ ලෙඩ රෝග වලට ගොදුරු වෙලා, මං එහෙම සුවපත් භාවය නැති කරගත්ත කෙනෙක් වෙන්න එපායි. එහෙම වෙන්නේ නැහනේ. මම හැමදාම දුකටපත් වෙන්නේ මොකද? නිදුක් භාවය පූජා කළා. හැමදාම මම නිරෝගී. ඇයි මම රෝගාතුර වෙන්නේ නැත්තේ? නිරෝගී භාවය පූජා කරලා. හැමදාම මම සුවෙන් ඉන්නේ. ඇයි අනිත්‍යයට මම සුවපත් භාවය පූජා කරලා. එහෙනම් මම මෛත්‍රී භාවනාවේ මොනවද දෙන්නේ? ඒක මම ආයි ගන්න ඕනේ. එහෙනම් මම කැමති නම් මේ සංසාරේ විවේකයෙන් ඉන්න, අනිත්‍යයට විවේකේ දෙන්න ඕනේ. එයාගේ විවේකයට බාධා කරන්නේ, එයාට කරදර කරන්නේ, හිංසා කරන්නේ, නිතරම එයාට බොහොම විවේක සුවයකින් කිසිම තාඩන පීඩනයකින් තොරව කැමති විදිහට විවේකයෙන් ඉන්න දෙනවා. අපට ජීවිතය හැමදාම කැමයි. තපස්ලා කියනවා ගුරුවරයා මොකද්ද කරන්න කියලා බලන් දෙන්නේ නැහැ. විනයක් නැහැ. මොකවත් නැහැ දේශනා කරලා අපට මේ වත්පිළිවෙත් කියලා. එහෙනම් පාඩු වෙන්න තියෙන කිසිම වැඩක් නැහැ. ඇයි? ඒ විදිහට ශ්‍රාවකයන්ට විවේකින් ඉන්න දීලා. ඒ කටිර විනය දාලා තලලා පෙරලා දිවාම අපට හම් වෙන සේනාසනයක් වටේ තාප්ප බැඳලා ඇතුලේ වත් ගොඩ එක විනාඩියක් විවේකින් ඉඳලා. ඇයි? අර කට්ටියට තැලුවාම ඒක තමයි නවතම් වෙන්නේ. එතකොට මේ සක්මන් භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව කියන මේ සෑම භාවනාවක් තුළම තථාගතයන් වහන්සේ එකම කාරණාවයි කියන්නේ. හැබැයි ඒ හැයට තේරුම් ගන්න පුළුවන් විදිහට මෛත්‍රියෙන් කියනවා. ආනාපාන වලින් කියනවා. සක්මණෙන් කියනවා. වතපිලිවත් කියලා කියනවා. මේක පිරිසිදු කරන්න කියලා වත්තු ගන්න. ඒ වත්තුලින තේම තමයි. දැන් බලන්න දැන් මේකේ පිරිසිදු භාවයක් තියෙනවද? දැන් මේකේ පිරිසිදු භාවය දැන් උපාසක මාත්‍යා තමයි චුල්ලපන්තක. චුල්ලපන්තක තාම රාත් වෙලා නැහැ. ඒක උපාසක මාත්‍යා තාම සෝවන් නැහනේ. ඒක උපාසක මාත්‍යා ඇවිල්ලා කියනවා මට චුල්ලපන්තකේ කමටාන ඕනේ. මම උපාසක මාත්‍යාට දෙන්නේ අර බෝධිය පිරිමදින්න කියලා නෙමෙයි. චෛත්‍ය පිරිමදින්න කියලා මම දෙන්නේ මේ කෝප්පේ. ගිලම්පස ගත්ත කෝප්පේ දීලා කියනවා උපාසක මාත්‍යා දැන් චුල්ලපන්තකනේ ගණ්ඩ ලෙන්සු ගත්ත ලෙන්සු. මේක පියදාන්න. පියදාලා කියනවා අපේ හඳුනේ දැන් කන්නඩි වගේ පොලිස් උනා. රෙදි කැල්ලට මොකද උනේ? දිකල්ට අපිරිසුනයි මේක කුණු ටිකාව නෑ මොකවත් උන්නේ. උපාසක මාත්‍යට අවබෝධය නැති නිසා උපාසක මාත්‍යා කියන මේක පිරිසුදුනා කියලා නෑ. ඒ රෙදි කැලේ තිබිච්ච පිරිසුදු භාවය මෙයා ගත්තා, මෙයාගේ අපිරිසුදු භාවය මෙයා ගත්තා, මේ දෙන්න ගනු දෙනවා කලේ කියලා මම එකක් කියනවා. උපාසක මාත්‍යා කල්පනා හරි අපි හන්න ලේස අතට ගන්නකොට හරි පිරිසුදුයි. දැන් ඒ පිරිසුදු භාවය මේකේ නෑ. එහෙනම් කොහෙද තියෙන්නේ මේකේ? එහෙනම් ඒ පිරිසුදු භාවය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතන කලින් කෝපි අපිරිසිදුයි. දැන් ඒ අපිරිසිදු භාවය මේකට ඇවිල්ලා. එහෙනම් මෙයාගේ දේ මෙයා ගත්තා, මෙයාගේ දේ මෙයා ගත්තා. එහෙනම් අපි අපිරිසිදු භාවය අයින් කරලා පිරිසිදු භාවය ගත්තොත් නිවන්. අපි අපිරිසිදු භාවය අයින් කරලා පිරිසිදු භාවය ගන්න නැතුව අර ලේන්සෝ වාගේ පිරිසිදු භාවය දීලා අපිරිසිදු භාවය ගත්තොත් අසත්පුරුෂ සේවනය කරත් අපි අපායි. දැන් තේරෙනවා එහෙනම් මේ ලෝකයේ අසකන දිව නාසයේ සමසිතින් අපිරිසිදු ටික අයින් කරලා පිරිසිදු ටික ගන්න ඕනේ. අපේ හැමදෙන්නේ මට වැඩේ තේරෙනවා. අන්න මෙතන රාත් වෙනවා. එයාට කමටහන් හම්බුණා. ඒ කියන්නේ එයාට එක ප්‍රඥාවෙන් දකින්න ඒ ඇසේ තියෙනවා. හැබැයි ඒ ප්‍රඥාව වඩලා නැහැ. ඒක වඩපු කෙනා ඇවිල්ලා අරක පොඩි තට්ටුවක් දැලා ඒක අවදි කරනවා. අවදි කරාම එයාට තේරෙනවා. එහෙනම් මේ ලෝකෙ මොකවත් පිරිසිදු වෙන්නේ නැහැ. පිරිසිදු දේ තුල තියෙන පිරිසිදු භාවය මෙයාට පූජා වෙනවා. එයාගේ අපිරිසිදු භාවය මෙයාට පූජා වෙනවා. එහෙනම් කාන්තාවදී අදකින මොකවත් වෙන්නේ නැහැ. එයාගේ අපිරිසිදු භාවය මෙයා ගන්නවා. මෙයා මොනවද කරන්නේ? මෙයාගේ මෛත්‍රිය කරුණාව දයාව එයාට දෙන්න ඕනේ. එහෙනම් අපි පුළුවන් තරම් අපිරිසිදු ටික එළියට දාලා පිරිසිදු ටික ඇතුල් කරනවා. එහෙනම් ඇසින් හොඳ දේවල් ගන්න ඕනේ. අන්න සම්මා දිට්ඨිය. සම්මා වායාමය, සම්මා කම්මන්තේ, සම්මා ආජීවය, සම්මා සතිය. දැන් බුදුහාඳුර කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේකනේ. මේ රෙදි කැලෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් ගත්තා. කොහමද? මගේ රෙදි කැලල පිරිසිදු නම් එයා නිතරම කලබල වෙන්න ඕනේ. තව තවත් පිරිසිදු වෙන්න නිසාක් අපිරිසිදු වෙන්න නෙමෙයි. මම මොකද කළේ? මේකේ තියෙන අපිරිසිදු භාවය මෙයාට දුන්නා. මේකේ තිබිච්ච පිරිසිදු භාවය මෙයාට දුන්නා. එහෙනම් මගේ ළඟ තියෙන සියලුම අපිරිසිදු ටික එළියට දාලා පිරිසිදු ටික ගන්න ඕනේ. සම්මා දිට්ඨියෙන් මම බලන්න ඕනේ. සම්මා සතියෙන් මම ඉන්න ඕනේ. සම්මා වායාමයෙන් මං ජීවත් වෙන්න ඕනේ. සම්මා ආජීවයෙන් කම්මන්තේ මං කටයුතු කරන්න ඕනේ. අන්න ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේකෙන් වඩනවා. අන්න මේක පිරිසුදු කරන්න මේ රෙදි කෑල්ලේ තියෙන පිරිසුදු භාවයේ අරයට ක්‍රමානුකූලව ආයෝජනය වෙනවා. අරය ආක්‍රමණය කරනවා. අරය ක්‍රමානුකූලව මෙයා එනවා. මේ ලෝකේ 100 අඩු වෙන හැම මොහොතෙම මගේ පිරිසුදු භාවය අඩු වෙලා අර පිරිසුදු භාවය මෙයා ආක්‍රමණය කරනවා. එනවා 100 නැති හැම මොහොතෙම ලෝභ දේශ මොහ රාග වලට මං ගොතුරු වෙනවා. එන 100 වැඩි වෙන්න. එතකොට දැන් මේක පිරිසිදු කරන්න ඕනේ කියලා මෙතන 100 තිබ්බනේ මම. මේක තමයි 100 තිබෙ. රෙදි කැල්ල ගැන 100 තිබුණාද? නැහැ. ඒක රෙදි කැල්ල ගැන මට කිසිම අවධානමක් නැහැ. මේක පිරිසිදු කරන්න ඕනේ. මේක මෙතන තමයි පිරිසිදු කරන්න ඕනේ කියලා මේක 100 න් ඉන්න. මෙයාගේ අපිරිසිදු ඔක්කොම ගැලවිලා ගියා. පිරිසිදුනා. එහෙනම් මේ ආයතන ආයතන 100 න් හිටියොත් විතරයි අපිරිසිදු ටික ගැලවිලා යන්නේ. පිරිසිදු ටික ඇතුල් වෙන්නේ 80 න් හිටියොත්. පිරිසිදු ටික ගැලවිලා යනවා. 80 න් ඉන්නේ සමහරයට ආක්‍රමණයලා අර අපිරිසිදු ටික මාව ආක්‍රමණය කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගත්තා. සම්පූර්ණ අරක පියදාන කොට යට තේරුම් ගලලා තියෙන මොනවාද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් මේ කෝපය පිරිසිදු කරලා පියදාලා රාත් වෙන්න බැරිද? පුළුවන්. ඊන මේ හැමතැනම තිබිලා තියෙන කමඨාන්නේ. මේ හැමතැනම අපේ කුසල් පාළ වෙලා පුබ්බේච කත පුඤ්ඤත පෙරපින් පාළ වෙලා ඉවරයි. හැබැයි මේක පිනක් කියලා තේරුම් ගන්න ප්‍රඥාව නැ අපට. මේ දැන් මේ ඇයෙන කතන්දරේ පෙරපිනක්. මේක කාටවත් ඇවුන්නේ නැහැ. උපාසක මාතර විතරයි විශේෂයෙන් ඇවුන්නේ. ඒ කුසලයේ තව කාටරි තියනවාද කියලා බලනකොට එතන ඉන්න කට්ටියට නෑ. තව කෙනෙක් ඉන්න ඒ කුසලයේ තියෙන කෙනේ. එයා ඉන්නේ ඇතුළේ කුටියක් ඇතුළේ. ඒ නිසා ඒ කුසලයේ යට දෙන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේට ආරාධනා කරනවා. මේ කතන්දර අහන්න ඔබ වහන්සේටත් කුසල් තියෙන නිසා ඔබ වහන්සේට ඉඳලා මේ කතන්දරය ආගන්න. එහෙනම් එදා චුල්ලපන්තක රාත් වෙන්න ඇත්තටම දැක්කේ මොනවද කියලා කවුරුත්ම ලෝකේ දන්නේ නෑ. ඒක මොනවද කොහොමද ඒක දැක්කේ කියලා ඒකට සමවැදින බලනකොට තේරෙනවා චුල්ලපන්තක මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සමාන කරන්න පුළුවන් ප්‍රඥාවන්තී. ඒ කියන්නේ අපි කාටවත් දකින්න බැරි එක උන්වහන්සේ දැක්කා. මේක පියදානකොට උන්වහන්සේගේ ඕමනාව තියෙන ඒක පිරිසිදු කරන්න. මේ රෙදි කැල්ල පොඩි වෙනවද, තැලෙනවද, බඩගින්නේ මැරෙනවද, ඇටකටු පෑදෙනවද, මෙයාගේ කෙස් පෑදෙනවද, මෙයාට මේ කලන්ත යදෙනවද, තෙමෙනවද, එම්බ්‍රිසා මොකවත් යට ගානක් නැහැ. මේ ආයතනයේ කර්ම ටික පිරිසිදු වෙනවද? අරක විතරයි යාට ඕමනාව තියෙන්නේ. නිවනට මේ ඊට පිරිසිදු කරන්න විතරයි ඕනේ. කයට කැම දීලා නැහැ, පම්පාසු කරලා නැහැ, මේක රෙදි හොදලා නැහැ, දත් මැද මොකවත් යට ඕමනාවක් නැයි. එයාට ඕමනාව තියෙන රෙදි කැල නඩත්තු කරන්න නෙමෙයි, කය නඩත්තු කරන්න නෙමෙයි, මේ ආජීවය පිරිසිදු කරන්න ඕනේ. අපි එදාලා තේරුම් ගත්තා. හරි, මේ වැඩේ හරියට වීර්යයෙන් කරන්න ඕනේ. මගේ ඉලක්කය වෙන්න ඕනේ සිත පිරිසිදු කරන එක මිසක් කය නඩත්තු කරන එක නෙමෙයි. කය අපිරිසිදු වුණා ප්‍රශ්නයක් නැහැ, සිත පිරිසිදු වුණා. එහෙනම් මම 100 පවත්තන හැම තැනම පිරිසිදු වෙනවා. 80 ඉන්න හැම තැනම මේ රෙදි කැල්ල වගේ අපිරිසිදු වෙනවා. මේකට මම පිරිසිදුභාවය මේකට 100 මන් තියාගෙන හිටියොත් මේක මම රැකගෙන ඉමීසරේ කරනවා. ඇයි? මම රෙදි කැල්ලේ පිරිසිදුභාවය රකින්න නිසා රෙදි කැල්ලේ රකින්නවා මේක පිරිසිදු වෙන්නේ නැහැ. මගේ සම්පූර්ණ 100 මන් පැවතුනේ මේක පිරිසිදු වෙන්න ඕනේ. ඒ නිසා මේක අපිරිසිදු වුණා නම් තරක දැන් දිලිසෙනවා. මේ ලෝකේ ඒ හැම දෙයක්ම ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් හැම මොහොතෙම විදර්ශනාවෙන් ජීවත් වෙන්න පුළුවන් නම් උපාසක මාත්‍ය මේ විනාඩි 5ක් වැඩි අඟුලිමාලට අපි කියන අඟුලිමාලට විනාඩි 5ක් ගියට අපට විනාඩි 5ක් වැඩි අපිට විනාඩියක් ඇති. තප්පරයක් හොඳටම ඇති. මේක අත්තරින්න. මොකවත් අත්තරින්න දෙයක් නැහැ නේ උපාසක මම අත්තරියා කියන මානසිකත්වය නේ හදන්න තියෙන්නේ. අත්තරියා කියන මානසිකත්වය හදන්න තියෙන්නේ. ඒ හදන්නේ මේ තප්පර 10ක් වැඩි නේද? ඒක හදාගන්න බැරුව නේ උපාසක මාත්‍ය හොතලා දන් දෙනවා, හදලා දන් දෙනවා, උයලා දන් දෙනවා. ඇයි මේක අත්තර ගන්න බෑ? අදයි මම ඔක්කොම අත්හැරලා ඉන්නේ කියලා මානසිකත්වය හදන්න පුළුවන් නම් පටාචාරි තමයි කෙලින්ම. පටාචාරි අපි කෙලින්ම. ඇහෙනකොට ඔක්කොම අත්හැරලා ඉවරයි. ඇයි ඔක්කොම මැරිලානේ? හැමදේම අත්හැරගෙන වෙන්න තියෙන ඔක්කොම වෙලා එක මොහොතෙම ඔක්කොම නැහැ මට. මොකවත් නැහැ. ඉවරයි. ඒ මානසිකත්වයට එන්න බෑ. අපි එක කොච්චර කිව්වත් පාසම දන්නවනේ වානේ තිනා මේ මත්හැරලා පුළුවන්ද? යන්න එපා. යන්න වානේ ඕනේ නෑ. ඒ කියන්නේ එයා මේ ලෝකේ අර බැඳිලා ඉන්න ස්වභාවේ මානසිකත්වෙන් ගැලවෙන්න කැමති නෑ. ඉනිසය රාත් වෙන්නේ. දැන් මිනිස්සෙක් වාහනයකින් ඇවිල්ලා බණ ටික කාලා ඉවර වෙලා යනකොට වාහනේ ළඟින් යනවා. එතකොට උපාසක මාත වාහනේ කාගේද? උපාසක මාත නිලවගෙන ආවේ. ඔව්. ඒ ආපු කෙනා මැරුණා. මේ යන්නේ වෙන කෙනෙක්. වළඳ යතරු විදිය. එයා නිරෝධ වෙලා. පස්සේ දැනගත්තේ එනකොට පුතුජන වශයෙන් ඇවිල්ලා තියෙන යනකොට රාත් වෙලා. ඉනිසය මේ ලෝකෙ කිසිම දෙයකට බැඳිලා නැහැ. යාමදී මත්තලයට වැඩක් නැහැ මේවා. එයාට උනේ ගමනනේ. ඇවිදින කොටත් ඒ ගමන යනවනම් වේගයට ප්‍රශ්නයක් නැහැනේ. කොහේ හිටියත් මැරෙනවනම් කොහොමත් මැරෙනවනම් ඉතින් එයාට ඒක ප්‍රශ්නයක්වත් නැහැනේ. ඒ නිසා මේකෙන් ගියත් ගමනමයි මේකෙන් ගියත් ගමනමයි. ඉතින් මේක නඩත්තු කරන්න ඕනේ මේ විදිහටම යනවා. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න නැහැ මේ ලෝකේ. අපට ගොඩාක් ප්‍රශ්න තියෙන්නේ අපි අදාගත්ත ලෝක වැඩි. ඒක අපි නඩත්තු කරනවා. සෑම මොහොතක් ගන්න මේ ලෝක නඩත්තු කරන්න අපි ගොඩාක් දුක් විඳිනවා උපාසක මාත්‍ය. මෙතනට අල්මාරියක් ඕනේ. මේ පිටියේ නැත්තම් පාළුයි. ඒ අල්මාරිය ගන්න කොච්චර අම්බ කරන්න ඕනේද? මොනතරම් වේසක් දරන්න ඕනේද? මේ ලොක් එක ටිකක් හරියට වැයෙන්නේ මේකට හොඳට පිත්තල ලොක් එකක් දාන්න. මේ ලොක් එක ගන්න මොනතරම් වේසක් දරන්න ඕනේද? උපාසක මාත්‍ය දැන් මේ ලොක් එකේ ප්‍රශ්නේ ආවේ අර කැබිනට් එකේ ප්‍රශ්නේ ආවේ ඇයි? අදවතට කියන්නක උපාසක මාත්‍ය එකඟව. ඒ ප්‍රශ්නේ ආවේ ඇතුලේ බඩු තියෙන නිසා නේ. බඩු නැත්තම් ලොක් දානවද මිනිස්සු? බඩු නැත්තම් අල්මාරි පෙට්ට ගන්නවද ගන්න? එහෙනම් බඩු ගත්ත වැරද්ද හදන්නේ නැතුව අල්මාරි කීයක් ගත්තත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැයි? ඒකට පෙරෙව්වා තවත් බඩු ගන්නවනේ. තව අල්මාරි එපාය. තවත් බඩු ගන්නකොට තවත් මේකට මේ ලස්සන මේ ආරක්ෂිත මේවා සේපෝනේ. ඇයි? එක එක ඒවා වටිනාකම් වැඩි වෙනකොට ඒකට අදාළ විදිහට ලොක් ගන්න ඕනේ අපි. ලොක් කරගෙන ඉවරත් නැහැ. අල්මාරි අදලා ඉවරත් නැහැ. හැබැයි බඩු ගන්න එක නැවතු ඔක්කොම නවතිනවා. එහෙනම් අපි අර ප්‍රශ්නෙට නෙමෙයි උත්තරේ දෙන්නේ. අර උත්තරේ ප්‍රශ්නයක් කරගෙන දඟලනවා. මේ ලෝකෙ හැමදේම මේම තමයි පාසක මත. ඔයලා බලනකොට මේ පුංචි තැනක් වැරදිලා තියෙන්නේ. අරයට මේම කරන්න ඕනේ, මෙයාට මේම කරන්න ඕනේ, මේ කට්ටියට මේ විදිහට සලකන්න ඕනේ කියලා පිටානිනවා. හැබැයි අපි දන්නේ එයා ඉපදෙන්න කලින් එයාගේ බත් ප්‍රමාණය තීරණය වෙලා ඉවරයි. එයාගේ ආයුෂ එයා මැරෙන මොහොත තීරණය වෙලා ඉවරයි. එයා ඉපදෙන මව් කුස තීරණය වෙලා ඉවරයි. එයා අම්බ කරන සම්පූර්ණ ධනෙ රුපියලින් ඉඳලා මෙයාට තීරණය වෙලා ඉවරයි. ඊට වඩා රුපියලක් වැඩියෙන් අම්බ කරන්නවත් බෑ. එයාට අම්බෙන්න තියෙන රුපියලක් ප්‍රතික්ෂේප කරන්නවත් බෑ. එයාගේ බත් ප්‍රමාණය, වතුර ප්‍රමාණය, කැවිලි ප්‍රමාණය ඔක්කොම තීරණය වෙලා ඉවරයි. ඒතර මම කවුද එයාට වැඩිපුර ගස් ලැබු ගෙඩියක් අම්බ කරලා දෙන්න? එහෙම දෙන්න පුළුවන්ද මට? දෙන්න තියෙන අයිතිය මොකද්ද මට? ඒතර මේ කරන්නේ අපට යුත්තක් කියන එකත් මම දන්නේ නැහැ නේ. දැන් ආල්මිල උපාසක මාතේ එට උදේ 250යි. ආල් කිලෝ එක 250යි කි මොකද? බඩගින්නේ මැරිච්ච එකේ පෙන්නන්නකො පත්‍රවල. එකෙක්වත් මැරෙන්නේ නැහැ. ඒ කියන්නේ ආල්මිල කොච්චර වුණත් මේ මිනිස්සුන්ගේ බත් ප්‍රමාණය කාටවත් මේ ලෝකේ නවත්තන්න බෑ. ආහාර දෙපාර්තමේන්තුවල නවත්තන්න බෑ. ඒක කොච්චර මේවා වැඩි දියුණු වුණත් මේවා මේ ආරක්ෂිත ලෙස මිනිස්සු මේවා මේ පරිභෝජනය කරන්නත් ගබඩා කරලා තිබ්බත් අර මිනිස්සුන්ගේ කෑම ටික අම්බෙනවා. ඒ කුරා කුඹියා මෙච්චර ඉන්න මේගොල්ලන්ට ගබඩාවල් මොකවත් නැහැ. මේගොල්ල කවුරු පුච්චිටි කියලා කෑම ගන්නෑ. අපි කුරා කුඹිය කවදාවත් කෑම වර්ජිනේ කළා නැහනේ. බඩගින්නේ මැරිලා නැහනේ. ඒතකොට උන්ට ඔක්කොමද කෑම මේ ඒ කර්මයේ සැකසিলাනේ. ඒතකොට කුරා කුඹිය ඇන්දර ආකාශයේ පක්ෂියා වෙනකම්ම ඒගොල්ලන් ආහාර පාන හිඳුන් හිඳුන් ඔක්කොම කර්මාන් රූපිය සැකසিলা තියනවා නම් අපි මොකටද මේවට වෙහෙසෙන්නේ? අත්‍යවශ්‍යතාව කියලා ඉන්න තැනක්, අඳින්න තැනක්, කන්න තැනක්, නවා තැනට මේ ඔක්කොම ඇයි අපි මාන්සිනේ? ඔක්කොම තියෙන වෙලාව ඉවරයි. කෙනෙක් කියලා කියන ස්වාමීන් වහන්සේ කතන්දරේ මම විශ්වාස කරන්නේ. මම කිය ඇයි ඔබ වහන්සේ මගේ ගුරුවරයා වෙන්න පුළුවන්. නමුත් මේක මම විශ්වාස කරන්නේ නැහැ කිව්වා. මම කියනවා ගුරුවරයා කියන දේ විශ්වාස කරන්න බැරි තරම් ඔබ වහන්සේ තියෙන සැකේ මොකද්ද? ඒකට කිව්වා ස්වාමීන් වහන්සේ හැම කෙනාට මේක තීරණය වෙලා තියෙනවා නම් මට ගෙයක් හම්බෙලා නැහැ. මං ඉන්නේ තාම ගාක්කයට. මං වැස්සට තෙමෙනවා, පිනිබානවා. මං සීතල ඉන්නේ. ඒ තියෙන කර්මයට නම් මට ගෙයක් හම්බුන්නේ නැහැ. මං කිය ගෙයක් හම්බෙලා තියෙන්නේ. ගෙයක් හම්බෙලා තියෙන්නේ. ඒ ගේ හම්බෙච්ච බව ඔබ වහන්සේ දන්නේ නැහැ. මොනවද ඔබ වහන්සේට හම්බෙච්ච ගේ? ගෙදරක ඉන්නකොට පිනිබාන්නේ නැහැ, තෙමෙන්නේ නැහැ. හැබැයි තෙමෙනකොටත් ඒක දරා ගන්න පුළුවන් නේද? එයාට දරා ගන්න බැරි නිසා තමයි එයාට වාලයක් හම්බ වුනේ. ඔබ වහන්සේට දරා ගන්න පුළුවන් නිසා ඔබ වහන්සේට වාලයක් හම්බුන්නේ නැහැ. ඒ දරා ගැනීම හැකියාව තමයි ඔබ වහන්සේට හම්බෙච්ච ගේ. ඒක ලෝකෝත්තර ගයක්. එයාට ඒ දරා ගන්න බෑ. ඒ නිසා එයාට වාලයක් වාලා සීට් වාලා තිනවා. ඇයි? එයාට දරා ගන්න බෑ. ඒ වාලේ දීලා එයාට ගේ හම්බෙච්ච එකයි දරා ගැනීම හැකියාව දෙන එක දෙකම එකයි. ඔබ වහන්සේට ඒ වැස්සට අවුවට ඔරොත්තු දෙන හැකියාව ඒ ගේට වඩා ශ්‍රේෂ්ඨයි. ඒක යාට නැහැ කියලා. එතකොට තමයි යාට දැනගත්තේ ගෙවල් ලෝකෝත්තරවත් තියනවා කියලා. විමාන වාගේ. බෑට පේන්නේ නැහැ. එතකොට යාට ගයක් හම්බෙලා මොනවද? වැස්සට තෙමෙන්නේ නැහැ. ඇයි? තෙමෙන්නේ නැහැ කියලා කියන්නේ තෙමුණට ඒක දරාගැනීමේ හැකියාව තියෙනවා. පින්නට තෙමෙනවා. නමුත් යා කවදාවත් කලබල වෙන්නේ නැහැ. ඇයි? ඒ තරම් එයාගේ සිතට ඒක ඔරොත්තු දෙනවා. ඒ කියන්නේ ඒ gederin හම්බෙන්න තියෙන ඔක්කොම ආරක්ෂාව යාට ලෝකෝත්තර ලැබිලා. ඒ කියන්නේ යාට ගේ ලැබිලා. ගේ පාළ වෙලා. මේ විදිහට අපි එක එක දේවල් ප්‍රඥාවෙන් දකිනකොට ඒ සෑම දෙයක් දෙලිම අපිට හැමදේම ලැබිලා පාසක මාත්. කල්යාණ මිත්‍රයෝ ලැබිලා, ධර්මයේ ලැබිලා, හැමදේම ලැබිලා. ප්‍රමාදේ මොකද? මේවා දකින්න විදර්ශනාවනේ, ප්‍රඥාව වඩලන්නේ. අපි කියන කල්යාණ මිත්‍රයා තාම මුණ ගැවුන්නේ නැහැ කියලා. දැන් කල්යාණ මිත්‍රයා මුණ ගැවුන්නේ නැහැ කියලා කියන්නේ කල්යාණ මිත්‍රයා අඳුරනවද නැද්ද? දැන් කල්යාණ මිත්‍රයා අඳුරන්නේ නැත්නම් එයා දන්නේ නැහැ කල්යාණ මිත්‍රයා කවුද? එතකොට එයා දන්නේ නැහැ හම්බුණාද නැද්ද කියලා. එයා කියන තාම මට කල්යාණ මිත්‍රයා හම්බ වුණේ නැහැ. මගේ ගෝලෙක් මට කියනවා. මං ඇහුවා ප්‍රශ්න මේ ස්වාමීනි දැන් කල්යාණ මිත්‍රයා හම්බුන්නේ නැහනේ. එතකොට දැන් මේ හම්බෙච්ච කට්ටිය කල්යාණ මිත්‍රයෝ නැහැ කියලා විශ්වාසද? ඔව් විශ්වාසයි. ඇයි? අඩුපාඩු වැඩි. ඒතර අඩුපාඩු නැතිව මේ විදිහට හිටියොත් තමයි කල්යාණ මිත්‍රයා කියලා විශ්වාසද? ඔව්. දැන් එහෙම හිටියොත් කල්යාණ මිත්‍රයා කියන එක සම්පූර්ණ ඔයා දන්නවනේ. එතකොට ඔයානේ කල්යාණ මිත්‍රයා. දැන් අනිත් අය ළඟ නැත්තම් ඒ වගේ තමයි කල්යාණ මිත්‍රය ඉන්දිය යුතුයි කියලා මම හිතනවා නේ. ඔව් ඒ ටික මං ළඟනේ තියෙන්නේ. මමනේ දන්නේ. මම තමයි කල්යාණ. ඒකට ඔයාට ඔයාමයි කල්යාණ මිත්‍රයා. ඔයාගේ ඇසේ දෝෂ ඔයාට හදන්න පුළුවන්. ඒක ඔයාගේ කල්යාණ මිත්‍රයා දන්නවා ඔයාගේ අඩුපාඩු. ඇයි අර කට්ටිය දන්නේ නැන්නේ? ඒතර ඔයාගේ කනේ දෝෂ ටික දැන් අර කට්ටිය දන්නේ නැහැ. ඒකට සම්පූර්ණ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය දන්නේ ඔයානේ. ගතිගුණ දන්නේ ඔබ ඔබ වහන්සේනේ. ඒතර සම්පූර්ණ ඒ කල්යාණ මිත්‍රයාගේ ඇකියාවල් තේරුම් ගත්තේ ඔයානේ. ඒතර ඔයා බලාපොරොත්තුනේ ඒ වගේ කෙනෙක් නේ. ඒ සම්පූර්ණ චරිතය දන්නවනම් ඒ චරිතෙම කනේ දෝෂය හදන්න බැරිද? දිවේ දෝෂය හදන්න බැරිද? කයේ දෝෂය හදන්න බැරිද? එතකොට එයා කියනවා ස්වාමීනි මට කල්යාණ මිත්‍රයෝ දෙන්නේ කම්බ වුණා කියලා. කවුද? ඔබ වහන්සේ ඒ වගේ කෙනෙක් කියලා කිව්වා. මේක පෙන්නපු නිසා. මං කිව්වා පින පාළ වෙනකොට ගෙවල් කඩාගෙන පාළ වෙන්නේ. බලන්න ඔබ වහන්සේ එක්කෙනෙක් හම්බුන්නේ නැහැ කියලා දුක් වෙනකොට දෙන්නේ කම්බ වුණා. දැන් දෙන්නගෙම වැඩ හරගෙන අර කට්ටියට වඩා දෙගුණයකින් වේගෙන් යන්න ඕනේ මේ ගමන. ඒ නිසා තමයි දෙන්නේ කම්බ වුණේ. 50 කිලෝමීටර 50 යනවනම් දැන් 100ට යන්න ඕනේ. අයි දෙන්නේ කම් වෙලා ඉන්නවා. එහෙනම් මේ ලෝකේ උපාසක මාත්‍ය අපිට ප්‍රඥාවේ ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රඥාව තිබුණා නම් මේ ලෝකේ උපාසක මාත්‍ය බුදු වෙනවා කියන එක පොඩි දෙයක්. දසපාරමිතා පැයකින් සම්පූර්ණ කරන්න පුළුවන්. ඇයි ඒක වඩලා පරිපූර්ණ කරන ක්‍රමවේදය අපට අවබෝධ නැහැ. ප්‍රඥාව නැහැ. දානෙ කොහොමද පරිපූර්ණ කරන්නේ? අපි දන් දීලා මේක ඉවර කරන්න බෑ. වෙස්සන්තර ජාතකයේ අපේ තථාගතයන් වහන්සේ විඩාවටපත් වුණා. වේලාම බ්‍රාහ්මණයා විඩාවටපත් වුණා. හැබැයි දන් දෙන හදාස තියෙන තාක්කල් දන් දෙනව නේද? දන් දෙන හදාස දන් දෙනවා. දැන් දානෙ දෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද? දන් දෙන අදාස තිබුණොත් නේ දන් දෙන්නේ. දන් දෙන අදාස දන් දෙනවා. දාන පාරමිතාව ඉවරයි. මේ වගේ දස පාරමිතාව පැයකින් පරිපූර්ණ කරන්න පුළුවන්. ප්‍රඥාවේ දෝෂ තියෙන. අපි ප්‍රඥාව පාරමිතාවකසෙන් වඩලා නැහැ. මේවා පුරුදු කරලා නැහැ. අපේ ඒ කල්පනා කිරීමේ ඒ විඥානයේ තියෙන අඩුපාඩු මේවා. දැන් ඉඳලා මේවා වඩන්න. දැන් ඉඳලා වඩන්න. තාම මොකද ප්‍රමාද වෙලා නැහැ. ඊළඟපස ගන්න. හැබැයි ඒක උපාසක මාත්‍ය ගැටලුව කියලා කිව්වට මේ මගේ සිත ඒක ටික ප්‍රතික්ෂේප කරනවා. දැන් ඒක ගැටලුව නම් මේ සෑම ප්‍රශ්නයකටම දැන් ඒකනේ උත්තරේ උනේ. දැන් ඒ ගැටලුවක් කියලා හාපු නිසා නේද හැම ප්‍රශ්නෙටම උත්තරේ හම්බ වුනේ. ඒතකොට ඒක ගැටලුවක් නෙමෙයිනේ. ඒක නේනම් මේ හැම දෙයකටම උත්තරේ වෙලා තියෙමිලා තියෙන්නේ. දැන් ඒක ගැටලුවක් නම් ඒ ගැටලුවෙන් අර ඔක්කොම අවුල් වෙන්න එපා. දැන් ඒ ගැටලුවෙන් තමයි අර ඔක්කොම උත්තර හම්බ වුනේ. එහෙනම් ඒක ගැටලුවක් නෙමෙයි. ඒක තමයි අපේ පෙරපින. ඒ ගැටලුව තමයි අපේ කුසලය. ඒක තමයි මගේ පෙර මං ගෙනාපු පාරමිතාව. ඒ ගැටලුව. ඒ ගැටලුවම තමයි දැන් අද නිවන් මාර්ගය උනේ. ඒක තමයි කමඨානුනේ. ඒ ගැටලුවෙන් තමයි මේ ලෝකෙ තියෙන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හම්බ වුනේ. එක තාපසයෙක් හිටියා. ඒ තාපසයාගේ මේ කකුලේ පොඩි තුවාලයක් තිබුණා. එතකොට ඒ තාපසයා ළඟට දෙවියෙක් ඇවිල්ලා වැඳලා කියලා කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේ ගොඩාක් ගුණයාපත්. ගුණධර්ම වලින් ඔබ වහන්සේ පරිපූර්ණයි. මේ තරම් ශ්‍රේෂ්ඨ උත්මෙක් කියලා ඔබ වහන්සේ වැඩගින්න ඔබ වහන්සේට අපි මොනාරි කරන්න ඕනේ. ඔබ වහන්සේට මොනාරි දුන්නොත් ගොඩාක් කුසල්. මොනාරි ඉල්ලන්න ලෝකෙ. කාවණු වස්ස ඉල්ලන්න මං දෙන්නා. ඔබ වහන්සේ රජකම දෙන්නා. ඕන එකක් ඉල්ලන්න. ඔබ වහන්සේ ගුණධර්ම වලින් වැඩි ඕන එකක් දෙන ඉල්ලන්න කියන මොකවත් ඕනේ නැහැ. මේ තියෙන ටික ඇති මේ වලං කට්ටක් තියෙන ඉල්ලා ගන්න. සැතපෙන්න මේ ගාය සෙවණ තියෙන මට ඇති මොකුත් ඕනේ නැහැ. දෙයියා යන්නේ දෙයියා කරදර කරනවා. අනේ ස්වාමීනි මොනාරි එකක් දෙන්න මගේ ඔළුව පුපුරනවා නැත්තම් මොනාරි එකක් ඉල්ලන්න. එපා කියලා බැරි ගැල දැන් තාපසයා කල්පනා කළා මේ මිනිස්සු ඇත්තට හරි කරදරයි. හරි. මෙච්චර ඉල්ලන නිසා මේ කකුලේ තුවාලේ මට මේ කකුලට මාරු කරලා දීලා යන්න කියලා කිව්වා. කල්පනා කරලා බලනකොට මේක අමාරු එකක් නේ. ස්වාමීනි ඒක නම් කරන්න බෑ. ඒ කකුලටම මේ තුවාලේ එන්න තිබුණේ. ඒ කර්මය වෙනස් කරන්න බෑ කිව්වලු. ඊට පස්සේ කිව්වලු මේ තපස් රැකලා ගස් යට ඉන්න එකත් කර්මයක් තමයි. ඕක රජකම දීලා වෙනස් කරන්න බෑ වැඩ බලන්න යනවා කියලා. එදා තමයි දෙයියන්ට තේරුනේ මේ අපි හිතනවාගේ නෙමෙයි වෙනස් විදිහට හිතන මිනිස්සුත් ලෝකේ ඉන්නවා කියලා. ඊට ඒ තාපසයාගෙන් ගිහිල්ලා තවත් කෙනෙක් කනවා මේ ස්වාමීනි මේ තුවාලේ ඔබ වහන්සේට එක සිතුවිල්ලකින් එක චේතනාවක අදිස්ථානයක සනීප කරන්න පුළුවන්. අර දෙයියට කිව්වනේ මේ දෙයියා ඒ වෙලෙම එක සනීප කරනවා. එයාගේ ඒ පාරමිතා ශක්තිය. එතකොට දැන් මේවා සනීප කරන්නෙත් නැතුව ඒ තුවාලේ මේ කකුලට ඉල්ලුවා මිස සනීප කරන්න ඉල්ලුවේ නැහනේ. එතකොට ඔබ වහන්සේට ප්‍රඥාව මදීනේ. ඇත්තටම තුවාලේ මාරු කර කර ඉන්න නෙමෙයිනේ තියෙන එක සනීප කරන්න. ඇයි ඔබ වහන්සේ තුවාලේ ඇත්තට පරිස්සම් කරන්නේ? කිව්වල මේ තුවාලේ තමයි මගේ ගුරුවරයා කියලා ඉන්න ගුරුවරයා නැති කරන්න මං කැමති නෑ. ඇයි මේ තුවාලේ ගුරුවරයා කියන්නේ? මේ තුවාලේ තියෙන බව හැමදාම මං සීකරනවා. මේ තුවාලේ දිහා මං බලාගෙන කල්පනා කරනවා. හැබැයි තුවාලේ නැති කාලේ මේ කකුල ගැන මං කල්පනා කළේ නෑ. කකුල තියෙන බව මං දන්නේ නෑ. ඇවිදිනකොට විතරයි මං දන්නේ. එහෙනම් මේ ලෝකේ මම බලාපොරොත්තු නැත්තම් මම මොකවත් අල්ලා ගන්න නැත්තම් මේ ලෝකේ මොකවත් අහුවෙන්නේ නැහැ. මොකවත් අහුවෙන්නේ නැහැ කියන එක මම දන්නේ නැහැ. මම අල්ලා ගත්ත නිසා මම දන්නේ. දැන් මේ තුවාලේ තියෙනවා මම දන්න මේක වදි. මේක ඇතිල්ලේ. ඒ නිසා මේ තුවාලේ දැන් මම අල්ලාගෙන ඉන්නවා. එහෙනම් මම තාම අහුවෙන බව මේ තුවාලේ මට කියලා දුන්නා. මේ තුවාලේට වදිනකොට රිදෙනවා. ඒ නිසා මම බුදුහාමතට රිදෙන්නේ නැතුව ඉන්නවා. ඒ තුවාලේ තමයි මට කිව්වේ මොනවාර එක කෑට වැදුනාම ඒවා කෙලස් වුනාම ඒවා රිදෙනවා යටා කාලේ. කනට මොනාර ඇවුනාම ඒක කෙලස් වුනාම රිදෙනවා යථා කාලේ. දිවට මොනාර දැනුනාම ඒක කෙලස් වුනාම රිදෙනවා යථා කාලේ. මොනාර හිතුනාම ලෝභ දේශ මොහ වෛර නම් ඒවා කෙලස් වුනාම යථා කාලේ රිදෙනවා. එහෙනම් මේ තුවාලය වදින්න නැතුව පරිස්සම් කරන මාගේ දැන් ආයතන අය මම මේ ලෝකේ කිසිම කෙලෙසට වදින්න නැතුව පරිස්සම් කරනවා. මෙයා මගේ ගුරුවරයා කියලා කිව්වලු. ඒ නිසා මම මේක වැඩ ඉවර කරනකම් ගුරුවරයාට මම යන්න දෙන්නේ නැහැ. ඒ නිසා තමයි තැන් විතර මාරු කරන්න කියන්නේ සනීප කරන්න මම කැමති නැහැ කියලා. බලන්න මේ තුවාලෙන් එයා ගත්ත කමට. එයාගේ අසනීපේ පවා එයාට ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙක් වෙලා. ඒ වේදනාව එයාට 84000 ධර්මස්කන්ධ වෙලා. එහෙනම් මේ ලෝකේ අපිට ලෙඩ රෝග ප්‍රශ්න කරදර ගැටළු මේ ඔක්කොම මොනවද පාසකමද? ඔක්කොම කමට. මේකල ඔක්කොම අපිට උදව් කරනවා. අපට ප්‍රඥාව නැහැ. ඒ කට්ටියෙන් උදව් අරගෙන rahat වෙන්න. අපට දුර්වලකම් වැඩි නිසා අපි ඒ කට්ටියට බැන බැන ඉන්නවා. අපරාධ මේ කකුල් කැක්කුම නැත්තම් භාවනා කරන්න තිබුණා. ඇත්තටම කකුලෙන්ද භාවනා කරන්නේ? කකුල් ඕනේද භාවනා කරන්නේ? උල උඩෙන්දලා භාවනා කළේ නැද්ද? ඇවිද ඇවිද බණහාලා දාරු කිරේ භාවනා කරලා මේ නිවන් ගියේ නැද්ද? අවබෝධයේ මදි ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා වාසුක මාත්‍යගේ ජීවිත කාලෙම හම්බෙන සෑම දේ තුලින්ම කමඨාන දකින්න, නිවන් පණිවිඩය දකින්න, ගෞතම බුදුහාමුදුරුව මේ නාම රූප වලින් කියපු සෑම ධර්මයක් තුළම බුදුහාමුදුරුව වැඩහින්නවා. මේ හැමතැනම ධර්මයේ තියෙන මේ නාම රූප නෙමෙයි, මේ ඔක්කොම ධර්මස්කන්ධ. මේකේ තියෙන ධර්මස්කන්ධ මම දැක්කොත් මම දකින්නේ ගෞතම තථාගතයන් වහන්සේ. මේ කැලෑවේ මේ ගස්වලින් මට බුදුහාමුදුරුව දකින්න පුළුවන්. තථාගතයන් වහන්සේ ජීවමානව මගෙත් එක්ක මේ කැලෑවේ වැඩවාසය කරනවා. මම තනි වෙලා නැහැ. මං හිටියා මං තනි වෙලා මම මේ කරුවලේ අන්ධකාරයේ මං ඉන්නවා. පෙරේතිය භූතියෝ ඉන්නවා දන්නෙත් නැහැ කියලා නෑ. මම බුදුහාමුදුරුවත් එක්ක මේ වැඩ ඉන්නේ හරි සන්තෝසයි. මං තනි වෙලා නැහැ. තථාගතයන් වහන්සේත් එක්ක මට තනියෙන් වාසය කරන්න මට පිනක් පාළ වෙලා. මේ දකින හැම ධර්මයක් තුළින්ම බුදුහාමුදුරුව මට පේනවා. මේ ඇයෙන සෑම ශබ්දයක් තුළින්ම බුදුහාමුදුරුවන්ගේ ධර්මය මට ඇයෙනවා. පසක මත එයා දිනුන්නේ. මේ විදිහට හැම දේ තුළින්ම වඩන්න පුළුවන්. හැම දේ තුළින්ම ධර්මයේ තියෙන වඩන්න. වෙන මොකක් ප්‍රශ්න ගැටලු තියෙනවද? ඒක මේ බුද්ධ ශාසනය පුරාවටම පූජා කරන්න තෝනේ. ජීවත් වෙන හැම මොහොතක් ගන්න උන්වහන්සේගේ ගුණ කියන්න තෝනේ. උන්වහන්සේ කැමති මොන විදියට ඉන්නවටද ඒ විදියට මං ඉන්න ඕනේ. ඒක තමයි මං උන්වහන්සේට දෙන පඬුර. බුදුහාමුදුරුවෝ කැමති මං මොන විදියට ඉන්නවටද ඒ විදියට මං ඉන්නවා. ඒතෝ මං වෙනුවෙන් මෙච්චර දේවල් කරපු බුදුහාමුදුරන්ට මං මේකවත් කරන්නේ නැත්තම් මං මොනතරම් අසත්පුරුෂයෙක්ද? ඒ විදියට මේ ලෝකේ හැමෝම හිතනවා නම් පුරා කෝඹේකට හිංසා කරන්නේ නැතුව තථාගතයන් වහන්සේ කැමති වෙන විදියට ජීවත් වෙනවා නම් ඉවිලෝක පරදිනව පාස්ක මහත්ය. තුසිතෙන්න දෙවිවරු කල්පනා කරන මීට වඩා සුන්දරයි මනුලෝකේ. එඳ තුසිතිය අත්තරලා යම් කියලා තුසිතෙන් දෙවිවරු මේට එනවා. මේ කේතරම් සුන්දර වෙනවා. හැම කෙනාම බුදුහාමුදුරුවෝ කැමති විදියට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ ගුණ මිනිසුන්ගේ ක්‍රියාවලින් වචනවලින් අපට ඇයෙන්න ඕනේ, තේන්න ඕනේ. ඒකට අපි හැමෝම ඉස්සලා මාර්ගේ වඩන්න ඕනේ. අපි අඩුපාඩු හදන්න ඕනේ. අපි හැදිලා ඉන්න ඕනේ ඔක්කොමට කලින්.